නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අවස්ථාවේදී මට සමහරෙකුගේ මුහුණ වලින් තේරුණා කියපු කාරණේ ටිකක් අමාරුසේ වැටුණා වගේ. ඒ තවත් කියුණා මේ ගොඩක් කරුණු ඉක්මනින් කිව්වයි. ඉතින් මම හිතුවානේ මේ කියපු ප්‍රමාණයෙන් මේ පිළිතුරු දෙක වැටෙන්නට ඇති කියලා. මම හිතනවා බොහෝ දෙනෙකුට වැටෙන්නට ඇති. ඒ රූප විභාගෙදී අප කීවේ රූප පිළිබඳව කියවෙන එක් එක් ප්‍රකාරයෙන් රූප බෙදා දක්වන හැටි. ඒ සියලුම රූප පිළිබඳව කියවුණා ඒවා අහේතුකයි. ඒ අහේතුකයි කියන කාරණය මම පැහැදිලි කළා. අහේතුක කියන්නේ ලෝභාදී හේතු කිසිවක් සමග නොයෙදෙන කියන තේරුම. එහෙම නැතුව හේතු කියන එක පාවිච්චි කරමු අපේ ව්‍යවහාරයේයි. ඒ ලෝභ දෝෂ මෝහ අලෝභ අදෝෂ අමෝහ කියන මේ සය ගැන පරණක් නෙවෙයි. වෙන කරුණු පිළිබඳව. කාරණේ කියන එක දැක්වීමට හේතුව. ඒ සමහර විටක ඒ කෙනෙකුට කියන්නට පුළුවන් මේ මට ඒ පැවරුණු වැඩේ කරන්නට බැරි වුණා. ඉතින් අනිත් එක්කන අහන්නට පුළුවන් මොකක්ද හේතුව? ඒ කීවේ මොකක්ද ලෝභයද, ద్వේෂයද, මෝහයද, එහෙම නැත්නම් අලෝභය, අදෝෂය, අමෝහය නිසාද බැරි වුණේ කියලා නෙවෙයි. ඒ මොන කාරණයක් නිසාද කියලා. ඒ තේරුම නෙවෙයි මේ ධර්මයේදී හේතු කියන එක මෙතනදී පාවිච්චි කරන්නේ. මෙතන හේතු කියන එක පාවිච්චි කරන්නේ හිනෝති පටිච්ඡාති ඒතේනාති හේතු කියලා. මේ කරණ කොටගෙන චිත්ත චෛතසික ධර්මයන් අරමුණෙහි මනාකොට පිහිටයි කියන තේරුමෙන් ලෝභ දෝෂ මෝහ අලෝභ අදෝෂ අමෝහ කියන මේ සයට හේතු කියන නම යෙදෙන හිනෝති පටිච්ඡාති ඒතේනාති. තව හිනෝති පටිච්ඡාති එච්ඡාති හේතු කියලා තව විදිහකින් විග්‍රහ කර තිබෙනවා. වඩා තේරුම් ගන්නට පුළුවන් පළමුවෙන් කී මේ විග්‍රහය. හිනෝති පටිච්ඡාති. අර හිනෝති කියන එකම තමයි ඊළඟ වචනයෙන් කියවෙන්නේ පටිච්ඡාති. ඒ හිනෝති කියන එක වැටහෙන්නේ නැත්නම් පටිච්ඡාති කියන එක ඒ හිනෝති කියන එකේ අදහස මේ පටිච්ඡාති කියන එකයි කියන බව දැක්වීමයි දෙවෙනුව ඒ වචනේ යොදන්නේ. හිනෝති පටිච්ඡාති හේතේ නාපි හේත මේ කියන ලබ ඒ ලෝභ දෝෂ මෝහ අලෝභ අදෝෂ අමෝහ කියන මේ හේතු පය යම් සිතක ඇතිවුණු කල්හි ඉතින් අපි දන්නවා ඒ සිතවල ඇතිවන ආකාරය ලෝභය තනි කර හේතුවක් හැටියට සිතක යෙදෙන්නේ නැහැ. ලෝභය යෙදෙන්නේ මෝහයක් සමග අනිත් හේතුව හැටියට. ද්වේෂය තනිව හේතුවකෙන් සිතක යෙදෙන්නේ නැහැ. ඒ යෙදෙන්නේ මෝහයක් සමග. මෝහය නම් තනි කරම හේතු වශයෙන් යෙදෙන සිත් දෙකක් තිබෙනවායි කියලා අපි ඉගෙනගෙන. අයි හේතු මේ ඒක හේතුක සිත් දෙක. ඒ ලෝභාදී අකුසල හේතුක. ඊළඟට අලෝභාදී කුසල හේතු එහෙම නැත්නම් අලෝභාදී අව්‍යාකෘත හේතු. අලෝභ අදෝස අමෝහ කියන තුන. කුසල හේතු වෙනවා කුසල් සිත් සමග යෙදෙන විට. එලෝබාදෝ සමෝහ විපාක සිත්වල ක්‍රියාසිත්වල යෙදෙන විට කුසල් නෙවෙයි. එතකොට කියන්නේ ඒවා පිළිබඳව අව්‍යාකෘත හේතු. ඒ නිසා තමයි ලෝභ දෝෂ මෝහ කියන තුන අකුසල හේතු වශයෙන් දක්වන අතර අලෝභ අදෝෂ අමෝහ කියන තුන කුසල හේතු සහ අව්‍යාකෘත හේතු කියලා දක්වනවා. දැන් ඒ කියන ලද හේතු එකක්වත් සිත්වලක විස සිත්වල විසක මේ රූප සමග යෙදෙන්නේ නැහැ. ඒ නිසා රූප පිළිබඳව කියන විට අහේතුකයි කියන මේ වචනේ දක්වනවා රූප සියල්ලම ලෝභාදී හේතුන් සමග යෙදීමක් නැtei කියන එක දැක්වීම. ඒකනේ සම්ප්‍රයුක්ත හේතුන් නැ. සම්ප්‍රයුක්ත වන්නට නම් සිත හෝ චෛතසික වන්නට ඕන. සිත හා සම්ප්‍රයුක්ත වෙනවා චෛතසික. චෛතසික සමග සම්ප්‍රයුක්ත වෙනවා සිත. එහෙම නොවේ නම් සම්ප්‍රයුක්ත වීමක් නැහැ. අන්න ඒ නිසා අහේතුකයි කියා සියලුම රූප පිළිබඳව කියනවා. දැන් ඒ කාරණේ වඩාත්ම තේරුම් ගත යුතුව තිබෙනවා අහේතුකයි කියන බව. මක්නිසාද? තවදුරටත් අභිධර්මයේ ඉගෙන ගන්නා විට අපට කියන්නට ලැබෙනවා සිදු වෙනවා ඉගෙන ගන්නට වෙනවා සත්‍ය පිළිබඳව. ඒ ප්‍රත්‍ය පිළිබඳව පළමුවෙන්න කියන්නට වන්නේ හේතුපත්‍යෝ කියන හේතුප්‍රත්‍ය. හේතුපත්‍යෝ කියන එක හේතු කියන්නේ ලෝභ දෝෂ මෝහ අලෝභ දෝෂ මෝහ කියන හේතු. හේතු හේතු සම්පයුක්තකානං ධම්මානං සං සමුත්ථානං ච රූපානං හේතුපත්‍යේන පත්‍යෝ කියලා ඒ පිළිබඳව එනවා නිර්දේශය. ඒ හේතු ලෝභ දෝෂ මෝහ අලෝභ දෝෂ මෝහ කියන හේතු කය. හේතු හේතු සම්පයුක්තකාන ඒ හේතු කය හේතුන් හා සම්ප්‍රයුක්ත වන්නා වූ හේතු සම්පයුක්තකාන ධම්මාන චිත්ත චෛතසික ධර්මයන්ටද ඒ හේතුන් හා එක්ව යෙදෙන චිත්ත චෛතසික ධර්මයන්ටද සං සමුත්ථානානච්ච රූපාන ඒ හේතු හා එක්ව යෙදුණු චිත්ත චෛතසික ධර්මයන්ගෙන් උපදවන ලද රූපයන්තද ඒකයි සං සමුත්ථානානච්ච රූපාණං හේතුපත්තේන පත්‍යෝ හේතුප්‍රත්‍යේන ප්‍රත්‍යේලෙයික. එතකොට මේ හේතුප්‍රත්‍යේන ප්‍රත්‍යවන බවක් රූප පිළිබඳවක් දක්වා තිබෙනවා. ඒ නිසා කෙනෙකුට හිතුනොත් ඒ රූපය සහේතුකයි කියලා ඒක කොහොමදවත් ගන්නට බැරි වෙනවා. සියලුම රූප අහේතුකයි කියන බව ඉගෙනගෙන දැනගෙන තිබෙනවා. ඒ රූප සමග හේතුන් යෙදෙන්නේ නැහැ. ඒකා සියලුම රූප අහේතුක. තේරුණානේ අහේතුක. ඊළඟට සප්පච්චය කියලා කිව්වේ ප්‍රත්‍යයන්ගෙන් උපදවන බවක් රූප පිළිබඳව තිබෙනවා. දැන් රූපයි කියන ඒවා අනිකුත් ඒ ලෞක අනිකුත් සංකත ධර්ම මෙන්න අනිකුත් සංකත ධර්ම කියන්නේ චිත්තචෛතසික. ඒ චිත්තචෛතසික මෙන්ම රූපක්. ඒ රූප උපදවන හේතුන් නිසා එතන හේතු කියලා කිව්වේ අර දැන් මම මේ වචනයක් පාවිච්චි කළා. ඒතන හේතුන් කිව්වේ ලෝභ දෝෂ ආදී හේතුන් ගැන නෙවෙයි ප්‍රත්‍යයන් නිසා. ඒවා උපදවන්නට වමනා කරන කරුණු. ඒවා නිසා ඉපදින්. නිකන් කන්ව ඉපදීමක්, ඉබේ ලැබීමක්, ඉබේ ඉපදීමක් නැහැ. ඉබේ ඇතිවීමක් නැහැ. අන්න ඒ නිසා තමයි ඒ රූප පිළිබඳව කියන්නේ සියලුම රූප සප්පච්චයයි. සප්පච්චයයි කියන්නේ ප්‍රත්‍යයන් සහිතයි කියන එක. එයින් අදහස් කරන්නේ කුමක්ද? ප්‍රත්‍යයන්ගෙන් උපදවන බවක් මේ රූප පිළිබඳව තිබෙන්නේ. ඒ නිසා කියනවා සප්පච්චයයි. දැන් මේ සප්පච්චය බල අපට අද පාඩම කියන්නට තිබුණු පාඩම නම් ඒකයි. ඒක කියන්නට ලැබුණා නම් මේ තුන තුන්කෙහි ඒ සත්‍ය භාවය තේරුම් ගන්නට පුළුවන්. සප්පච්චේ බව. ඒ විනාදේ කර්ම චිත්ත හිතු ආහාර කියන මේ ප්‍රත්‍යයන් නිසා හටගන්නේ. ඒ නිසා සියලුම රූප සප්පච්චය. ඊළඟට කියන්නේ සියලුම රූප සංඛතයි. ඒ සංඛතයි කියන්නේ ප්‍රත්‍යයන්ගෙන්මයි ඒවා කරන්නේ. ප්‍රත්‍යයන්ගෙන් කරන ලද බැවින් මේ ප්‍රත්‍යයන්ගෙන් කරන ලද බැවින් ප්‍රත්‍ය සාමග්‍රයෙන් ඇතිවන ධර්ම ප්‍රත්‍යයන්ගෙන් තොරව ඒවාට ඇතිවන්නට බෑ. ඒ ප්‍රත්‍යයන් කර්ම කොටගෙන ඇතිවන බැරි ඒවාට කියනවා සංඛත. ඊළඟට ලෝකීය කියලා කියනවා. ලෝකීය කියලා කියන්නේ දැන් මේ ලෝක කියන වචනේ තෝරන තැන දිනවා නිජ්ජති පලිජ්ජති ති ලෝකෝ. නිජ්ජති පලිජ්ජති කියන්නේ කැඩෙන බිඳෙන බැවින් ලෝක නමී කියලා. ඒ කැඩෙන බිඳෙන බවක් තිබෙන්නේ මොනවයිද? ඇතිවන ධර්මක. ඇතිවන්නේ යම් යම් ප්‍රත්‍යයන් කර්ම කොටගෙන. ඒ ප්‍රත්‍යයන් ගෙනුයි ඇතිවන්නේ. ඒ ප්‍රත්‍යයන් නිසා ඇතිවන ඒ ඇතිවීමට කලින් නොතිබුදු ඒ ධර්ම ප්‍රත්‍යයන් නිසා ඇතිවී ඒවාට අයත් ආයු කාලය පැවත නැති වෙන. ඒ නිසා ඒවායේ නැ නিত্য ප්‍රත්‍යක්ම. එබැවින් ඒවා මේ ලෝක කියන එකට ඇතුළත් කරා. ලෝක. ලෝකේ කියන්නේ ඇතිවලා නැති වෙන ස්වභාවය. ඒ ඇතිවලා නැති වෙන ස්වභාවයන් වූ ලෝක කියන ධර්මයට ලෝකයට ඇතුළත්. ඒකයි ලෞකිකයි කියන්නේ. ඒ අනිත් එක ලෝකෙයි කියන්නේ උපාදාන ස්කන්ධ ලෝකය. දැන් උපාදාන ස්කන්ධයි කියන එකමයි බුදුරජාණන් වහන්සේ දුකයි කියලා වදාළේ. මේ පිළිතුරු අසාති වෙනවානේ. දුක් සත්‍යය පිළිබඳව වදාරන බුදුරජාණන් වහන්සේ ජාති දුක්ඛ, ජරාති දුක්ඛ, අතන්තන් වල එනවා ව්‍යාධි දුක්ඛ, මරණන්ති දුක්ඛං, අපියේ සංපයෝගෝ දුක්ඛ, යේහි විපයෝගෝ දුක්ඛ යම්පිච්ඡං නලභති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංචඋපාදානස්කන්ධා දුක්ඛං සංකිට්ඨේන සංක්ෂේපේන. ඒ කියන්නේ කොටින්ම කියනවා නම් කියන එක කොටින් පවසකොත් කොටින් දක්කොත් පංචඋපාදානස්කන්ධා පංචඋපාදානස්කන්ධය දුක්ඛා දුක. ඒ දුක වූ පංචඋපාදානස්කන්ධය පිළිබඳවම තමා බුදුරජාණන් වහන්සේ ඇතැම් අවස්ථාවලදී ලෝකය කියලා පදාරන. ඉමස්මින් යේව ව්‍යාමමත්තේ කලේබරේ පසඤ්ඤම් සමනකේ ලෝකංච පඤ්ඤාපේවි ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධ ගාමිනී පටිපදංච කියන ඒ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ලෝක කියලා වදාළේ මේ දුකයි කියන පංච උපාදාන ස්කන්ධය පිළිබඳවම. ඒ පංච උපාදාන ස්කන්ධය කීවේ අනිකක් නෙවෙයි ඉමස්මින් ඒව ව්‍යාමෘත්තේ කලේබරේ පසඤ්ඤම් සමනකේ සංඥාව සහ සිත කියන මේ දුක් වූ මේ රූප කයෙහි මේ ශරීරෙහි ලෝකයද පඩවලි ලෝකයද ඇතයි කියන්නේ අන්නේ උපාදාන ස්කන්ධ සංඛාත ලෝකයට ඇතුළක් මොනවාද මේ රූප එබැවින් ලෝකයයි කියලා ලෝකය ඒ ලෝකය කියන්නේ ලෞකික කියලා තේරෙන්නේ අනික කාම තණ්හාවට අරමුණු වන බැවින් කාමා වචරයි කියලා කියනවා කාම තණ්හාව දැන් රූප තණ්හාවට එය අදාළ නැහැ අයිතිවන්නේ නැහැ අරූප තණ්හාවට අයිතිත් එතකොට රූපයෝ කාම කෘෂ්ණාවට අරමුණු වන ස්වභාවය. ඒ නිසා සියලුම රූප ඒ රූප ලැබෙන තැන කවරක්වත් ලැබෙන තැන කවරක්වත් කියේ කාම ලෝකෙහි රූප ලැබෙනවා රූප ලෝකෙහි රූප ලැබෙනවා. ඒ රූප ලෝකෙහි රූප ලැබුණත් ඒවා රූපාවචර නෙවෙයි. ඒ රූප කාමාවචර. රූප ලෝක ද රූපාවචර ධර්ම කියනකොට අපි කියනවා නම් කාමාවචර ධර්ම, රූපාවචර ධර්ම, අරූපාවචර ධර්ම, ලෝකෝත්තර ධර්ම. ඒ භූමි වශයෙන් බෙදා දක්වන විට එහෙමයි ඒ ධර්ම දෙන්නන්ට තිබෙන්නේ. කාමාවචර ධර්මයේ කියන තැන ඇතුළත් වෙනවා ඊට කාමාවචර පිට 57. ඒ සමග යෙදෙන චෛතසික 52. අපෙන්ති රූප. කාමාවචර. රූපාවචර කියන තැන රූපාවචර වන්නේ රූපාවචර සිත් 15. ඒ සමග යෙදෙන චෛතසික 35. රූපාවචර. රූපී බ්‍රහ්මයන්ට තිබෙන රූපය. රූපය. නමුත් ඒවා රූපාවචර ධර්ම වලට ඇතුළත් වන්නේ නැහැ. ඒවා කොම කාමාවචර. එන් සාපේ නම්ද සියලුම රූප කාමාවචරයි. නක්ෂිකාව. ඒ කාම සංහාවට විෂය වෙන අරමුණු වෙන. එබැවින් ඒ සියල්ලම කාමාවචරය. ඒ සබ්බංච කමේතං රූපං අහේතුකං සප්පච්චයං සාසවං සංඛතං. ආසව කියන වචනේ මාත්‍රිද නෑ. ලෝභ විච්ඡි ආසව කියලා කිව්වේ ආසව හතරක් බුදුරජාණන් වහන්සේ වදාරා අපිට වෙනවා. ඒ හතරක් වශයෙන් වදාළ ආශ්‍රව ධර්ම වශයෙන් ගන්නවා නම් ලෝභ දිට්ඨි දෝහ කියන තුන. ආමාශව භවශව කියා දැක්වන්නේ ලෝභය. ලෝභය ආමාශව භවශව වශයෙන් ආශ්‍රවයන් වශයෙන් දෙකකට බෙදා වදාරා කියනවා. ආමාශව භවශව විත්‍යාසව අවිද්‍යාසව කියේ විත්‍යයි මෝහයයි. එතකොට ලෝභ දුක්ඛ මෝහ කියන මේ තුනට අරමුණු වෙන ස්වභාවයක් සුපේක්ෂා. එනිසා ඒ ආශ්‍රව ධර්මයන්ට අරමුණු වෙන බැවින් සියලුම රූප ආශ්‍රවයි. ඒ කාමවචර අනිත් එක තමයි චිත්ත චෛතසිකයන්ට මේ අරමුණු ගන්නට බෑ. චිත්තයිතිකයන් නම් අරමුණු ගන්න. ඒ ගනු ලැබෙන අරමුණු වලට රූපක් ඇතුළක්. මේ චිත්තයිතිකයන් දෙන්නේ යමක් අරමුණු කරනවා නම් ඒ අරමුණු කරන දේ වලට රූපක් ඇතුළක්. නමුත් රූප කිසිවක් අරමුණු කරන්නේ නැහැ. අරමුණු කරන බවක් රූප වලට නැහැ. ඒ නිසා සියලුම රූප අනාරම්භයි. අනාරම්භයි. ඉතින් ඒක තේරුම් ගන්නට ඕනේ සමහර පිටන්නට පුළුවන්. දැන් ඇහැට දැනෙනවා. කනට ඇහෙනවා. නහයට දැනෙනවා. ගඳ සුවඳ. දිවට රස දැනෙනවා. කයට ස්පර්ශ දැනෙනවා. ඒ නිසා මේ ඇසයි මේ අරමුණ ගන්නේ. කනයි මේ අරමුණ ගන්නේ කියලා කෙනෙක් හිතන්නට පුළුවන්. නමුත් ඇසයි කියන්නේ කනයි කියන්නේ නහය දිව කය කියන්නේ රූප. අන්න එහෙම ඒ රූප අරමුණු ගන්නා බවක් ඇති ධර්ම නොවන බව දැක්වීමට සබ්බංච කලිතං රූපං අනාරම්මනං අනාරම්මන අරමුණු ගන්නා ස්වභාවයක් නෙවෙයි රූපය කියන්නේ. අරමුණු ගන්නා වූ සිත් ඒ රූප ඇසුරු කොට උපදිනවා. නමුත් රූප අරමුණු ගන්නෙ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ වදාරනවා ඉන්ද්‍රිය සංවරය දේශනා කරන තැනදී සත්තුනා රූපං විස්වාන නිමිත්තක් ගාහි හෝති නානුභ්‍යංජනක් ගාහි යත්වාභිකරණේනං සත්තුන්ද්‍රියං අසංගතං විහරන්තං අභිජ්ජා දෝමනස්සා පාපකා කුසලා ධර්මා අන්වාක්කදෙයුං සත්තු සංවරාය පටිපජ්ජති රක්ඛති සත්තුන්ද්‍රියං සත්තුන්ද්‍රියේ සංවරං ආපජ්ජති. ඒ විදිහට වදාරා සත්තුනා රූපං විස්වා. ඒක වචනෙහි එල්බගෙන අර්ථය ගන්නවනම් කියන්නට වන්නේ ඇතින් රූප දැකීම. ඇතින් රූප දැකීම. නමුත් ඇහැ රූප දකින්නේ නැtei කියන එක ධර්මයෙන් උගන්වනවා. මක් නිසාද? ඒ ඇසෙහි හට ගන්නා දැනීම තමයි මේ රූප දැනීම කරන්නේ. රූප අරමුණු කරන්නේ රූප දකින්නේ. එනිසායි ඊට චක්කු විඥානයයි කියලා කියන්නේ. හැබැයි ඇස නැත්නම් මේ දැකීම ඇතිවන්නට බෑ. එනිසා ඇසේ දැකීම කරන චක්ක විඥාණයට අතිශෝපකාරී ධර්මයක් ඒ චක්කුසේ ස්වභාවය ඒ දැනීම පෙරෙහි බලපාන බැවින් එයට චක්ඛින්ද්‍රිය කියලා බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙනවා. නමුත් චක්කුසෙන්ම රූප දක්ීම කරන්නට බෑ. සිතින් මේ රූප දකින්නේ චක්කුස ආධාර කරගෙන උපකාර කරගෙන. එනිසා ඇස රූප දකින කන ශබ්ද අහන ස්වභාවයේ ගතහොත් ඒක ධර්මානුකූල නෙවෙයි. ඒ ඇතෙන් හටගන්නා දැනීම නැත්නම් විඥාණයෙන් රූප දැකීම කරාදී. ඒ ආදි වශයෙන් ගන්නකෝ. එතකොට රූප දැකීම ආදී ඒ අරමුණු ගැනීම කරන්නේ සිත මිසක චිත්ත චෛතසිකයන් මිසක රූප නෙවෙයි. එබැවින් රූප අරමුණු නොගන්නා බැවින් අනාරම්මන කියලා කියනවා. ඊළඟට එන්නේ තදංග විස්කම්බන සම්ඛේද පටිප්පස්සද්දි මිස්තරද කියන ප්‍රහාන පිළ. එයින් ප්‍රධාන වශයෙන් දැක්වෙන ප්‍රහාන තුනක් තිබෙනවා. කුසලයන්ගෙන් කරන අකුසල ප්‍රහාන. ඒවා තමයි තදංග විස්කම්බන සම්ඛේද කියන්නේ. අනේ තදංග වශයෙන් හෝ විස්කම්බන වශයෙන් හෝ සම්ඛේද වශයෙන් ප්‍රහාණය කළ යුතු බවක් රූප පිළිබඳව නැහැ. රූප යන්නේ නැහැ. ඒ නිසා රූප ගැන කියනවා අත්තහා තබ්බ. රහා තබ්බ නෙවෙයි. පහා තබ්බං කියලා කිව්වේ කුමක්ද පහා තබ්බං? පහා තබ්බං කියා වදාලේ අකුසල ධර්ම නැතන් කෙලෙස්. කෙලෙසුනි ප්‍රහාණය කළ යුතුයි. රූප නෙවේ, ඒ රූප ප්‍රහාණය කළ හැකි බවක් ඇති ධර්ම නෙවේ. කෙලෙසුන් ප්‍රහාණය කළොත් එහෙම පිටින්ම ප්‍රහාණය කළොත් නැවත නූපදනාකාරයෙන් ඒ සියලු කෙලෙස් ප්‍රහාණය කළොත් ඒ ප්‍රහාණය කිරීමේ හේතුවෙන් ආයති භවයක් ලබන්නේ නැහැ. ආයති භවයක් මුලදීන් වශයෙන් රූප එඥාන් සංග පංචකයේදීම සංසිඳීම නැවත නූපදනාකාරයෙන් නැවැත්ම සිදු වෙනවා. එහෙනම් ඒක ප්‍රහාණය නෙවේ. ප්‍රහාණය කරන්නේ ක්ලේශය. ක්ලේශේ ප්‍රහාණය කරනවා. එනිසා ඒ ප්‍රහාණය කළ යුතු බවක් රූපයන් මෙහි නොමැති බැවින් ඒ රූප පිළිබඳව කියන්නේ අප්පහාතබ්බ. පහාතබ්බ නෙවෙයි, න පහාතබ්බ කියන එකයි අප්පහාතබ්බ කියන්නේ. න පහාතබ්බ කියන එක ඊළඟට ඒ ව්‍යාකරණ රීතිය අනුව අප්පහාතබ්බ කියලා. ග්‍රහණය නොකට යුතු නොකළ හැකි ස්වභාව අප්පහාතබ්බ. ඊළඟට බුදුරජාණන් වහන්සේ සියලුම ධර්ම එක ආකාරයකින් බෙදා දක්වනවා. කුසල ධම්මා, අකුසල ධම්මා, අව්‍යාකට ධම්මා, ලෞකික ලෝකෝත්තර සියලුම ධර්ම මේ පද තුනට ඇතුළත් කොට වදාරා තිබෙනවා. කුසල ධම්මා, අකුසල ධම්මා, අව්‍යාකට ධම්මා. කුසල ධම්මා කියවේ අප දැනගෙන ඉගෙනගෙන ඉගෙන කුසල් සිත් 21ක්. ඒ කුසල් සිත් 21ෙහි යෙදෙන චෛතසික 38ක් තමයි කුසල ධම්මා කියන්නේ. ඊට පිටතර කිසිවක් නැහැ. සිත් වශයෙන් කුසල් සිත් 21ක් තිබෙනවා. ලෞකික කුසල් 17යි, ලෝකෝත්තර කුසල් 4යි කියන මේ 21. ඒ සමග යෙදෙන චෛතසික 38ක් තිබෙනවා. අන්‍ය සමාන චෛතසික 13ක්, සෝභන චෛතසික 25ක්. මෙන්න මේ ධර්ම කුසල ධම්මා අකුසල ධම්මා කියා උන්වහන්සේ වදාලා. ඒ අකුසල ධම්මා යනුවෙන් වදාලේ අප ඉගෙනගෙන තිබෙන ඒ අකුසල් සිත් 12ත් ඒ සමග යෙදෙන චෛතසික 27. ඒ චෛතසික 27 නම් අනුකමාන චෛතසික 13ක්, අකුසල චෛතසික 14ක් කියන ඒ 27. අව්‍යාකට ධම්මා කියා වදාලේ මේ කුසල් අකුසල් කියන අකුසල ධර්ම අකුසල ධර්ම කියන ඒ කොටස් දෙකට ඇතුළත් නොවන සියලුම ධර්ම අව්‍යාකට ධම්මා කියලා වදාලේ. එනිසායි අව්‍යාකට අපි කුසල කුසල වශයෙන් අකතිතාපි අත්ෝ කියලා එන්නේ. කුසල කුසල වශයෙන්, ඒ කියන්නේ කුසල් අකුසල් වශයෙන් නොවදාර්ණ ලබ ධර්ම ඒ වාට කියනවා අව්‍යාකට ධම්ම. කුසල් අකුසල් වශයෙන් නොවදාලේ පරමාර්ථ වශයෙන් නම් මොනවද? ඒවයි නෙවෙයි ගන්නේ පරමාර්ථ ධර්ම. මොනවද ඒ? විපාක සිත්, ක්‍රියා සිත්. විපාක සිත් කියලා කොටසක් අපි ඉගෙන ගත්තා, ක්‍රියා සිත් කියලා කොටසක්. ඒවා කුසලුත් නෙවෙයි අකුසලුත් නෙවෙයි. ඒ නිසා අව්‍යාකටයි. ඒ කුසල් සිත්, අකුසල් සිත් ඒ නාමින්ම වදාලා අව්‍යාකටයි කියන එකට මේ විපාක සිත් ඇතුළත් වෙනවා, ක්‍රියා සිත් ඇතුළත් වෙනවා. ඒ සමගයේදෙන චෛතසික, ඒ සමගයේදෙන චෛතසික කොච්චරද? ඒත් 38යි. 38යි. 38 කියේ අන්‍ය සමාන 13යි, සෝභන 25යි. ඒ 38 අව්‍යාකෘත ධර්ම කියන එකට එන කුසල් විපාක සිත් 36යි, ක්‍රියා සිත් 20යි. විපාක සිත් 36ක් තියෙනවා. ලෞකික විපාක 32යි, ලෝකෝත්තර විපාක 4යි 36යි, ක්‍රියාසිත 20යි. ක්‍රියාසිත වල ලෞකික ලෝකෝත්තර බෙදයක් නැහැනේ. ක්‍රියාසිත ඔක්කොම කාමාවචර, රූපාවචර, අරූපාවචර කියන භූමි බෙදයෙන් ඇතුළත් වන ඒ තුනට. ඒ සියල්ලම ලෞකික. එතකොට ක්‍රියාසිත දෙන්නේ 20යි. ඒ ක්‍රියාසිත 20ත් විපාක සිත 36ත් ඒ සමගයේ දෙන චෛතසික 37ත් 28 රූපයක්. ඉවත් කුසල් නෙවෙයි අකුසල් නෙවෙයි. ඒ නිසා රූප 28ම අව්‍යාකටයි. අනිත් ධර්මය තමයි නිර්වාණය. ත්‍රිවාර අභ්‍යාසය. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ වදාරා පිළිෙන බැවින් මේ රූප ඇතුළත් වන්නේ කොයි පදයකද? අභ්‍යාසය කියන පදේ. එන්සයි අභ්‍යාසය කියන්නේ කුසල් අකුසල් වශයෙන් නොවදාරණ ලද ධර්මයක් රූපේ කියන්නේ. ඒ රූප විත්‍යාකන ඊට ඇතුළත් වන අභ්‍යාසය. මෙන්න මේ විදිහට එක් ප්‍රකාරයකින් රූප දෙවිය යුතුයි කියලා අපි මේ පින්නතුන්ට එදා කිව්වේ. අද එදා වඩා තේරෙන්නට ඇති. ඊළඟට ඒ රූපම නැවත බෙදුවා භූත උපාදා. ඒක අමාරු නෑ තේරුම් ගන්නට. භූතේ කියේ මහත්ව 15 වෙනි තා. අපි ඒක තේරුමක් ගත්තොත් මහත්ව මහන්තා පාතු භූතාති මහා භූතාති සම්මතා කියලා. මහත්ව 15 වෙන බැවින් මහා භූතයයි සම්මතයි. ඒ කියන්නේ මහත්ව 15 වෙනවා කියන්නේ රූප නම් ඇසට නොපෙනෙන තරමේ සිවුම් මේවා. මේ රූප ගොනු ගොනු නැත්නම් මිටි මිටි කලාප කලාප ඒක රාශීදී එක අක එක තැනක රැස් වුණාම මහත් විශාල දෙයක් වෙනවා. විශාල හැටියට දක් පහළ වෙනවා. දැන් අපේ ශරීරයත් එහෙමයි. දැන් අපේ ශරීරය අන්‍යන්ත පෙරෙන ලොකු ශරීරයක් වෙලා තිබෙන්නේ ඉතා කුඩා රූප සමූහයකගේ එකතු වෙන. එතකොට එහි මොනවාද වැඩිපුර තිබෙන්නේ? මහා භූත, පඨවි ආදී ධාතු සතර. ඒ පඨවි ආදී ධාතු එක්කෝ තැනක තමයි අනිත් රූපය එකතු වන්නේ. අනිත් රූපෙ ඊටයි එක බැඳෙන්නේ. වර්ණ ගන්ධ රස ඕජා ආදී කොට ඇති ඒ උපාදා රූප. අනේ නිසා මහා භූත කියලා එක කොටසකුත් ඒ මහා භූත නිසා පවත්නා රූප තව කොටසක් හැටියට ගන්න. භූත උපාදා. භූත රූප හතරයි උපාදා රූප 24යි. ඒ විදිහට ගත්තා. ඊළඟට අධ්‍යාත්මික බාහිර කියලා ගත්තා. අධ්‍යාත්මිකයේ කියන්නේ මේ අධ්‍යාත්මික කියන එකමයි. ඒ අධ්‍යාත්මික අධ්‍යාත්මික කියන එකෙන් අදහස් කරන්නේ මමයි කියා ගනු ලබන තේන තේරුමක් කියන්නේ මම කියා ගන්නට මේක අධ්‍යාත්මය කියලා කියන්නේ මමයි කියා ගන්නට. දැන් මමයි කියා ගැනීමට අතිශයින්ම ඉවහල් වෙන රූප පහක් තිබෙනවා මේ ශරීරෙහි අප මමයි කියලා ගන්න. නේ මම දැක්කායි කියලා කියන්නට දැකීම කරන මා නැත්තම් මේ ඇස නැත්තම් ඒ දැකීම වන්නේ නැහැනේ. ඒ මමයි කියන එකට අතිශයින් උපකාර වෙන ඇස කන දිව නැහැය කය කියන මේ පහට කියනවා අධ්‍යාත්මික රූපක. අධ්‍යාත්මික රූප. දැන් කෙනෙක් නිතමට හෝ සිතතොත් ඇසුත් නැති කනුත් නැති නැහැය ගඳ සුවඳ දැන ගැනීමකුත් නැති රස දැන ගැනීමේ දිවකුත් නැති මේ පුස්තබ්යන් ගැටෙන පොට්ටබ්බයන් දැනගැනීමට කාය ප්‍රසාදයකුත් නැති ශරීරයක් ගැන හිතුවා. එමේ හිතාගන්නට අමාරුයි. ඒකේ කාටවත් කවුරුවත් කැමති වෙන එකක් නේ. නිකන් කොටයක් වගේ. මේ පහ තමයි තමන් මා කියලා ගන්න. දැන් ඒ නිසානේ අපි කියන්නේ ඇස් දෙක නැතුව ඉඳලා වැඩක් නැහැ. කන් දෙක නැතුව දීර්ලා ඉඳලා වැඩක් නැහැ. ඒ විදිහට අපි කියනවානේ. සමහර විටක කෙනෙක් එහෙම කියනවා. ඒ මොකද? මේව තමයි මම කියලා තදින්ම දන්නා ධර්ම රූප. ඒ නිසා ඒවට කියන අධ්‍යාත්මික රූප. අනිත් ඒවා ඒ තරම් තමා කොට ගන්න රූප නෙවේ. එබැවින් ඒවට බාහිර කියලා. අධ්‍යාත්මික රූප බාහිර. අනිත් එක වස්තු අවස්තු ඒක නම් එතරම් අමාරු නෑ තේරුම් ගන්න. වස්තු රූපයි අවස්තු රූපයි ඒවා කීයක්ද දැක්කේ? චක්කු වස්තු, සෝත වස්තු, ධාන වස්තු, දිවහ වස්තු, කාය වස්තු. අදේ වස්තු කියලා වස්තු රූප හයක්. ඒවට වස්තු කිව්වේ වස්තු කිව්වේ චිත්ත චෛතසික ධර්මයන්ට වාසස්ථාන බැරි. හරියට චිත්තචෛතසික ධර්මයන් වසන්නේ ඒ තැන්වල වගේ. ඒ කියන්නේ ඒ තැන් නැත්නම් ඒ තැන් ඇසුරු කොට උපදනා චිත්තචෛතසිකයන්ට ලැබෙන්නට බැහැ. ඒවා ඒ චිත්ත චෛතසිකයන්ගේ වාසස්ථාන වැලි බැලි ඒවාට වස්තු යා නම් කර තිබෙනවා වස්තු ඒකට රූප මේ චක්කු සෝත ධාන ජීවා කාය හදේ කියන ඒ වස්තු හයක් තිබෙනවා ద్వාර රූප ద్వාර කීවේ අප ඒකත් ඉගෙනගෙන තිබෙන ద్వාරයි කීවේ දොරසු කියන තේරුම. ගේකට ඇතුළු වීමට පිටවීමට දොරටු තිබෙන්නාක් නෑ. මේ චිත්තචෛතසික ධර්මයන් පෙර ඇතුළු වීමට එහෙම නැත්නම් පිටවීමට දොරටු තිබෙනවා. ඒ දොරටු වැනිමයි මේ ශරීරෙහි තිබෙන. අස ආදී මේ ద్వාර. එහෙම ඒ ద్వාර රූපාදී ආරම්මණයන්ට දොරටු වන බැවිනුත් ඒ රූපාදී ආරම්මණයන්හි එල්බගෙන හටගන්නා සිත්වලට දොරටු වන බැවිනුත් චක්කු ద్వාර, සෝත ద్వාර, ධාන ద్వාර, ජීවා ద్వාර, කාය ద్వාර කියලා ద్వාර පහක් ගැන අපි කලින් කියලා තිබෙනවා. ඊළඟට ඒවා ඒ චක්කු, සෝත, ධාන, ජීවා, කාය කියන ප්‍රසාද රූප පසමයි. ඒ ප්‍රසාද රූප පහ ద్వාර කියන නමද ලබනවා මේ කරුණ නිසා. ඒ රූපය රූපාරම්භණය ඇසෙහි ගැතුණු කල්හි එහි එල්බගෙන සිත් උපදිනවා. ඒ උපදනා වූ සිත් සියල්ලම ඒ චිත්ත වීතියම මේ ඇස ద్వාර කොට හටගත්ත සිත්යෙන් කියන තේරුමෙනුයි ඒ වාට චක්කු ద్వාරික සිත්තේ කියන්නේ. ඒ ඇස නැමැති දොරටුව වැහුණා. ඒ සිත් උපදින්නට බෑ. ඒ නිසා ඇස ඒ සිත් වලට දොරටුව වුණේ. එබැවින් ඒ සිත් වලට කියන්නේ චක්කු ద్వාරික සිත්තේ කියන්නේ. අනිත් ඒ වගේ තමයි කන, නැහැය, දිව, ශරීරය කියන ඉතිරි ద్వාර හතරක්. ඒවා ඒ රූපාදී ආරම්මණයන්හි ඉබගෙන හත ගන්නා වූ චක්සුද්්වාරික, සෝතද්්වාරික, ධාරද්්වාරික, ජීවහද්්වාරික, කායද්්වාරික සිත්වලට දොරටු වන බැවින් ඒවා ద్వාර නාමයේ ලබන චක්සුද්්වාරාදී නම්. ඊළඟට මේ අනුද්්වාර රූපේ කියලා කියන්නේ විඤ්ඤාති රූප දෙක. විඤ්ඤාති රූප දෙකේ කියන්නේ කාය විඤ්ඤාති, වාචී විඤ්ඤාති. මා ඒ කාය විඤ්ඤාති වාචී විඤ්ඤාති දෙක පිළිබඳ මේ අවස්ථාවවලදී කතා කරලා. ඒ කාය විඤ්ඤාතිය කායද්්වාරී කියලත් වාචී විඤ්ඤාතිය වාග්ද්වාරී කියලත් කතා කරනවා ධර්මය පිළිබඳ කතා කරන විට. ඒ වාට කියන්නේ මේ විඥානද්්වාර නැත්නම් පස්සද්්වාර කියලා නෙවෙයි. ඒ වාට කියන්නේ කර්මද්්වාර. ඒවා කාය කර්ම ద్వාරය හා වාග් කර්ම ద్వාරය කියන නම් දෙකෙනි අනුමුණ. අනේ කාය කර්ම ద్వාරය වෙන කාය විඤ්ඤාති රූපයත් වාග් කර්ම ద్వාරය වෙන වාචී විඤ්ඤාති රූපයත් කියන මේ දෙකත් ద్వාර රූප කියන ගොඩටයි ඇතුළත් වන්නේ. එහෙම දැක්කවෙහි ద్వාර රූප තිබෙනවා කියද හතක්. ద్వාර රූප හතක් තිබෙනවා. ඉතිරිවා අද්වාර රූප ඒවා ద్వාර වන්නේ නැහැ. ඒවා අද්වාර රූප. ద్వාර රූප අද්වාර රූප. ඊළඟට එන්නේ ඉන්ද්‍රිය රූප අනින්ද්‍රිය රූප කියන එක. ඉන්ද්‍රියයි කීවේ දර්ශනාදී කෘත්‍යංහි ඉන්දත්තං කරෝතිටි ඉන්ද්‍රියං කියලෙනවා. ඉන්දත්ත කියලා කීවේ ප්‍රධානත්වය ප්‍රධාන බව සිදු කරනවායි කියන්නේ. ඒ කියන්නේ දැකීමේ කියන එකට ඇස ප්‍රධාන වන්නේ. දැකීම වර්ෂණයට යමක් දැකීමේදී ඇස ඊට ප්‍රධාන වෙනවා. ඇසෙහි යම් කිසි දුර්වලකමක් තිබේ නම් ඒ දුර්වලකමේ ප්‍රමාණයට දැකීමේද දුර්වලකමක් ඇති වෙනවා. දැන් ඇසෙහි තිබෙන යම් අඩුපාඩුවක් හේතු කොටගෙන චක්කු විඥානයේද අඩුපාඩුවක් ඇති වෙනවා. චක්කු විඥානේ හොඳටම ප්‍රසාදය හොඳට තිබෙන කෙනෙකුගේ ඒ තරම් හොඳට නැති කෙනෙකුගේ දැකීම එක සමාන නෙවෙයි. සමාන නෙවෙයි. ඒමත් නිසාද මේ ඇස ඒ දැකීම කෙරෙහි බලපාන බැරි. ඒ බලපෑම තමයි මෙතන ඉන්ද්‍රියත්වය කියලා කියන්නේ. ඉන්ද්‍රිය කියන්නේ ප්‍රධාන. ඒකේ ඒ කෘත්‍යෙහිදී ප්‍රධාන බව දරන. ප්‍රධානත්වයේ උසුලන. අනේ ප්‍රධානත්වයේ උසුලන බැවින් අස දර්ශනත්‍යෙහිදී දැකීම කියන මේ ක්‍රියාවෙහිදී අස ප්‍රධානත්වයේ උසුලන බැරි අසට කියනවා චක්ඛුන්ද්‍රය කියලා. චක්ඛුරේන්ද්‍රය කියලා. චක්ඛුන්ද්‍රය. ඒ වගේමයි ඇසීමේදී සෝත කියන කන ප්‍රධානත්වයේ උසුලන. එබැවින් සෝතින්ද්‍රය, ඝානින්ද්‍රය, ජිව්හින්ද්‍රය, ආයින්ද්‍රය. ඒ වායේදී ප්‍රධානත්වයේ උසුලන බැරි. බස්සනක්ෘත්‍යෙහිදී, සවනක්ෘත්‍යෙහිදී, ගායනක්ෘත්‍යෙහිදී, සායනක්ෘත්‍යෙහිදී හා කුසනක්ෘත්‍යෙහිදී. අස කල දිව නැහැ ශරීරය කියන කාය ප්‍රසාදය කියන මේ පහ ඇසුරු කොට සිදුවන්නා වූ කෘත්‍ය හතර පහ තමයි ඒ. ඒ කෘත්‍ය පහ සිදු කරමින් උපදනා වූ සිත් පහක් තිබෙනවා. ඒවා කුසල විපාක, අකුසල විපාක වශයෙන් 10ක් තිබෙනවා. ඒ වාට තමයි චක්කු විඥාන, සෝත විඥාන, ධාන විඥාන, විවා විඥාන, කාය විඥාන. චක්කු විඥානෙන් කරන්නේ දස්සන කෘත්‍ය. සෝත විඥානෙන් කරන්නේ ශ්‍රවණ කෘත්‍ය. ධාන විඥානෙන් කරන්නේ ගායන කෘත්‍ය. විවා විඥානෙන් කරන්නේ සායන කෘත්‍ය. කාය විඥානෙන් කරන්නේ කුසන කෘත්‍ය. මෙන්න මේ කෘත්‍යයන් තිබී ප්‍රධානත්වයේ උසුලනවා ඒ චක්කු සෝත ධාන ජීවහා කාය කියන මේ පස. ඒ නිසා ඒ වාට ඒවායේ නමට අනුතුරුව ඉන්ද්‍රිය කියන පදයක් යොදලා චක්ඛුන්ද්‍රිය, සෝතින්ද්‍රිය, ඝානින්ද්‍රිය, ජීවින්ද්‍රිය, කායින්ද්‍රිය කියලා නම් කරා. ඊළඟට එන ඉන්ද්‍රිය තමයි ඉත්ත්‍ින්ද්‍රිය, පුරිසින්ද්‍රිය කියලා. ඉත්ති භාව, කුම් භාව, ත්‍රි භාවය, පුරුෂ භාවය කියන මේ භාවයන්, ඒ ස්වභාවයන් මේ පඨවි ආදි ධාතුන්ගෙන් නිර්මිත වෙන මේ ශරීරයට ගන්වන්නේ ඒ ඉන්ද්‍රිය රූපයන් මදි. ඒ ඉන්ද්‍රිය රූපයන් ගෙන. ඒ නිසා ඒ ආකාරයෙන් පහළවන්නා වූ ඒ ශරීරයට ප්‍රධානත්වයේ උසුලනවා ඒ භාව රූපය. එබැවින් ඊට ඒ භාව රූපයට ඉන්ද්‍රිය කියන නම යොදනවා. ඉත්ත්‍ින්ද්‍රිය, පුරිසින්ද්‍රිය. අනිත් එක තමයි ජීවිතේන්ද්‍රිය රූපය කියන්නේ. ජීවිතේන්ද්‍රිය කියන්නේ කර්මජ රූපයක්. අනිත් කර්මජ රූපයන් සමග පෙරපසු නොවි ඒහා එකට බැඳී උපදනා වූ රූපයක්. ඒකෙන් කරන්නේ ඒ කර්මජ රූපයන් පාලනය කිරීම, නැත්තම් ජීවත් කරවීම. ඒකටයි ජීවිතේන්ද්‍රිය කියන්නේ. අනේ ජීවත් කරවීමේ කෘත්‍යෙහිදී, එනැත්තම් පාලන කෘත්‍යෙහිදී ප්‍රධානත්වයේ උසුලන බැවින් ඒක ජීවිතේන්ද්‍රියයි කියන්නේ. අනේ එහෙම ඉන්ද්‍රිය රූප 8ක් තිබෙනවා. අනිත් රූපවලට ඉන්ද්‍රියයි කියන්නේ නැහැ. ඒ නිසා ඒවා අනින්ද්‍රිය රූප. ඊළඟට එන්නේ ඕලාරික සුඛුම කියන ભેදය. ඕලාරිකේ කියන්නේ වචනයේ තේරුම ඖදාරික, ගොරෝසු කියන තේරුම. ඒ ඖදාරික කියන එක ගන්නේ හොඳට වැටහෙනවා නැත්නම් පෙනෙනවා එක. ඒ කොහොමද? ඇසයි රූපයයි, කනයි ශබ්දයයි, නහරයි ගන්ධයයි, දිවයි රසයයි, කයයි පුඨබ්බයයි. පුඨබ්බයට ඇතුළත් වෙනවා පඨවි, තේජෝ, වායු. මේ රූප 12ක් තිබෙනවා. ඒ 12ට කියනවා ඕලාරික රූප කියලා. අනිත් ඒවා ඇසෙන් දැකිය හැකි ඒවා නෙවෙයි. ඇසින් දකින්නට පුළුවන් රූප තිබෙනවනේ. ඒ රූප ආරම්භ නැහැ. නැහැ කනින් අහන්නට පුළුවන් රූපය අපි කනින් කියන්නේ අපි දන්නවනේ. චක්කු විඥාන, සෝත විඥාන ඒ විදිහට ගන්නට ඕනේ. පුළුවන් රූපය ශබ්ද රූප. නැහැ දත හැකි රූපය ගන්ධ රූප. ඒ දිවහා විඥානෙන් දත හැකි රූපය රස රූප. රසාරා. කාය විඥානෙන් දත හැකි රූපය තමයි පඨවි, තේජෝ වාය. අනිත් එකද රූපයක්වත් ඒ චක්කු සෝත ධාන ජීවහා කාය කියන මේ දා ඇසුරු කොට උපදනා වූ සිත් වලින් බලගන්නට බෑ. ඒකද රූපයක්වත් දැනගන්න. අනිත් ඒ වාත පමණක් නියමිතේවත් ඇසෙන් දකිත හැකි වර්ණ රූපේ පරම. කනි ශබ්ද රූපේ පරම. නැහෙන් ගන්ධ රූපේ පරම. දිවෙන් රස රූපේ පරම. කයින් පඨවි හෝ තේජෝ හෝ වාය. මේ දෙකද රූපයක්වත් මේවා ඇසුරු කොට උපදනා සිටින් දැනගන්නට බෑ. අන්න ඒ රූප සියල්ලම වෙනවා ඖදාරිකක. මේවා ඔවුනොවුන් යොමු වීම හේතු කොටගෙන ඒවා අරමුණු කොට උපදනා සිත් මේ ద్వාරයන් නැත්තම් මේ වස්තුන්හි උපදින. අනිත් ඒවා ආපෝ ධාතු ඉන්ද්‍රිය පුරිසින්ද්‍රිය ජීවිත රූපය හදේ රූපය පරිච්ඡේද රූපය ආහාර රූපය ලෞකානුත කම්මඤ්ඤතා පිටේ සම්පති ජරතාන්තතා වච්ඡාය විඤ්ඤති වචී විඤ්ඤති ඒව ඔක්කොම ඇතුළත් වන්නේ සුකුම රූප කියන ගොඩක. අනේ ඒ නිසා කියනවා ඖදාරික රූපයි, ඒ කියන්නේ ඕලාරික රූපයි, අනිත් ඒවාට කියනවා සුකුම රූප. ඒ සුකුම රූප සියල්ලම චක්කු විඤ්ඤය නෙවේ, සෝත විඤ්ඤය නෙවේ, ගහන විඤ්ඤය නෙවේ, ජීවහා විඤ්ඤය නෙවේ, කාය විඤ්ඤය නෙවේ. ඒක මතක තබා ගන්න. එහෙනම් ඒවා මනෝ විඤ්ඤයයි. චක්කු විඤ්ඤය කියන්නේ ඇසෙහි ගැටෙන රූපයක් වෙන්නට ඕනේ. ඒක චක්කු විඤ්ඤය නෙවේ. ඒ රූප ආරම්භය. සෝත විඤ්ඤය වන්නේ ශබ්ද රූපේ මිසක අනිකක් නෙවේ. ගහන විඤ්ඤය වෙන්නේ ගන්ධ රූපය. අනිකක් නෙවේ. ජීවහා විඤ්ඤය වෙන්නේ රස රූපය. අනිකක් නෙවේ. කාය විඤ්ඤය වෙන්නේ පොට්ටබ්බ රූපය. ඊට ඇතුළත් වෙනවා පඨවි තේජෝ වාය. මේ කියන ලද හත. එතන කියනවනේ හතක් විෂය රූප වශයෙන් තියෙනවා හතක්. රූප ශබ්ද ගන්ධ රස පඨවි තේජෝ වාය. ඒ හතයි මේ පහයි ඔවුනොවුන් යොමු වීමෙන් ආරම්භන භාවයට කැමිනෙනවා ඒ අසුරු කොට උපදනා වූ සිත් වලට. ඒවා ඖදාරික රූප කියලා දක්වනවා. එහෙම දැනගන්නට බැරි හුදු මනෝවිඤ්ඤාණීය රූපම පමණ සුකුම රූප කියලා. සුකුම රූප. සියුම් රූප කියන එකයි තේරුම. ඕලාරික රූප සුකුම රූප. ඒ අර්ථ වශයෙන් ඔවුනට විරුද්ධාර්ථය තියෙනවා. ගොරෝසුයි සිහින් කියනවා වගේ. සියුම් රූපයි ඊට වඩා ගොරෝසු. ඒ ගොරෝසු ලෙස දක්වන්නේ අර ඒ වත්තු ආරම්භ නැත්නම් ධාර ආරම්භන වශයෙන් ඝට්ටනයක් ඇති රූපය. එබැවින් ඒවා ගොරෝසු කියලා. ඉතින් ඒ ඕලාරික සුකුම. ඊළඟට එනවා සම්තිකේ රූප. සම්තිකේ රූප ධූරේ රූප. අර සම්තිකේ රූපේ කිව්වට ඕලාරික රූපේ කියනවා. ඒවා ළඟ තියෙන රූප වගේ කියලා. ළඟ ඇති රූප දුර රූප කියලා. සම්තිකේ රූපේ කියේ ඒ ඕලාරික රූප සියල්ලම සම්තිකේ රූප. අනිත් ඒවා සුකුම රූප ධූරේ රූප. ඊළඟට සප්පටිග අප්පටිග කියලා. සප්පටිග කියන්නේ පටිග කියන්නේ හැපීම කියන තේරුම. දැන් පටිග කියලා වචනයක් කියනවානේ ද්වේෂයට. මේ පටිග සම්පයුක්ත සිත. එතන පටිග කියන්නේ අරමුණෙහි විරුද්ධාකාරයෙන් විරුද්ධ ලෙස හැපෙන කියන තේරුම. ඒ ද්වේෂයට නමක්. පටිහඤ්ඤතිති පටිඝෝ කියලා. පටිහඤ්ඤ. ඒ වගේ මෙතන සිදෙන්නේ ගැටීමක්. ඒ ගැටීම ద్వාර ආරම්භවක්. ద్వාර ආරම්භ වශයෙන් ගැටෙන රූප බැවින් ඒවාට කියනවා සප්පටිඝ රූප. අනිත් ඒවා එහෙම ద్వාර ආරම්භ වශයෙන් ගැටීමක් නැහැ. එබැවින් ඒවාට කියනවා අප්පටිඝ රූප. ඊළඟට එන්නේ උපාදින්න රූප අනුපාදින්න රූප. උපාදින්න රූපේ කියන්නේ කර්මයෙන් උපදවන රූපවල. කර්මයෙන් උපදින උපදවන රූපවලට කියනවා උපාදින්න රූප කියලා. ඒවට කියන්නේ කර්මජ රූප. ඒවට උපාදින්න රූපේ කියන්නේ ඒ තෘෂ්ණා දෘෂ්ටීන්ට අරමුණු වන රූපයව ඒ තෘෂ්ණා දෘෂ්ටීන්ට අරමුණු වන කර්මයෙන් උපදවපු රූප. ඒ නිසා ඒ කර්මජ රූප සියල්ලටම කියනවා උපාදින්න රූප. අනිත් ඒවාට කියන්නේ අනුපාදින්න රූප. කර්මයෙන් උපදවන ලද රූප අපි තාම කතා කළේ නෑ ඒවා ගැන 18ක් තිබෙනවා. ඒ තමා ඒකාන්ත කර්මජ රූප 9යි අනේකාන්ත කර්මජ රූප 9යි. මේ අභිධර්ම මාත්‍රකාව ඉගෙන ගන්නා විට නම් අපි කර්මජ රූප 20ක් කියලාත් ගන්නවා. උපචේ සම්පති දෙකක් එකතු කරගන්න. ඒක විශේෂ කාරණයක්. එහෙම නැත්නම් කර්මජ රූප දක්වන්නට තිබෙන්නේ දැන් කර්මජ රූපේ කියලා කතා කරන විට කර්මජ රූප 18ක් කියලා කියනවා. කර්මජ රූප කෙතෙක්ද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට උත්තර කියන්නට ඕන කර්මජ රූප 18යි. හැබැයි ඒක තමන් දන්න බව පළ කරන්නට පෙන්වන්නට පැහැදිලි කරන්නට ඕන ඒකාන්ත කර්මජ රූප 9යි අනේකාන්ත කර්මජ රූප 9යි. ඒකාන්ත කර්මජ රූප 9 නම් චක්කුසෝත ධාන ජීවහා කාය ඉතිභාව කුම්භාව ජීවිත හදය කියන මේ 9යි. අනේකාන්ත කර්මජ රූප 9 නම් පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා අකා කියන මේ නම. ඒ මේ ධාතක කර්මයෙන් හටගත් රූප 18ට කියනවා උපාදින්න රූප. අනිත් ඒවාට කියනවා අනුපාදින්න රූප. අනිත් ඒවායි කියලේ චිත්තජ උතුජ ආහාරජ රූප. ඊළඟට එනවා සනිදස්සන අනිදස්සන භේදයක් රූප පිළිබඳ. සනිදස්සන රූපය අනිදස්සන රූපය. සනිදස්සනේ කියන්නේ දැකීම සිදුවන නැත්නම් දැකිය හැකි රූපයටයි සනිදස්සන රූපය කියන්නේ. එතකොට සනිදස්සන රූපය දකින්නට පුළුවන් මොන රූපයද? රූපාරම්මණය. රූපාරම්මණං සනිදස්සන රූපං ඊතරං අනිදස්සන රූපං අභිධර්මාර්ථ සංග්‍රහ පාඨය. රූපායතනං සනිදස්සන රූපං. රූපායතනං සනිදස්සන රූපං ඊතරං අනිදස්සන රූපං. දකින්නට පුළුවන් රූපාරම්මණය. දැන් අපට කොහේ හෝ යම අපේ චක්කු විඥාණයෙන් දත හැකිනම් ඒ සියල්ලම රූපාරම්මණය. රූපායතන සනිදස්සන. අනු කිසිවක් සනිදස්සන නෙවේ. එතකොට එක රූපයයි සනිදස්සන කියන්නේ එක රූපයක් කියේ රූපාරම්මණය නැත්නම් රූපායතනය. අනිත් රූප 27ම අනිදස්සනයි. දකින්නට බෑ. දකින්නට බෑ. ඒවා දකින්නට බැරි එකක් තියෙනවා අසන්නට පුළුවන්. මේ ශබ්දය. ඒ දකින්නට බැරි එකක් තමයි ගන්ධය. ඒක ආග්‍රහණය කළ හැකියි. එහෙම ඉතිරි 27ම අනිදස්සනයි. ඒ නිසා අනිදස්සන රූප අනිදස්සන රූප කියන මේ භේදය දක්වන විට සනිදස්සන රූප එකයි රූපාවතනය නැත්නම් රූපාරම්මණය. අනිදස්සන රූපය කියන්නේ ඉතිරි රූප 27. ඊළඟට කීවේ අර ගෝත්‍රග්ගාහික රූපය කියන්නේ ගෝචරයි කීවේ ගොදුර කියන එක. ඇසට ගොදුරක් තිබුණා. ඇසේ ගොදුර තමයි රූපාරම්මණය. කනේ ගොදුර ශබ්දාරම්මණය. නැහැයේ ගන්ධාරම්මණය. දිවේ රසාරම්මණය. අයි මුක්ඛබ්බාර. එහෙම ඒ රූප දක්කෝ. චක්කු සෝත ධාන ජීවා කාය කියන මේ රූප පහම ගෝචරග්ගාහික රූප. ගෝචරග්ගාහිකේ කිවේ රූපාරම්මණය නැමැති ගොදුර, ශබ්දාරම්මණය නැමැති ගොදුර, ගන්ධාරම්මණය නැමැති ගොදුර. ඒ විදිහට ගනු ලබන රූප කියන එකයි ගෝචරග්ගාහික. ගෝචර ගාහික කියන්නේ ගන්න ලබන ගන්න. ඒ ගොදුරු ගන්නා රූප කියන තේරුම. ඒ රූප පහ. චක්කු සෝත ධාන ජීවා කාය. නමුත් ඒ පිළිබඳව දක්වනවා විශේෂයක් සම්පත්ත විෂයක් ගාහික අසම්පත්ත විෂයක් ගාහික. ඒ අසම්පත්ත විෂයක් ගාහික ගෝචර ගාහික රූප දෙකක් දක්වනවා. ඒව තමයි චක්කු සෝත චක්කුසෝත දෙක අසම්පත්ත විෂයක් ගාහිත රූප කියලත් ගහන ජීවහා කාය කියන තුන සම්පත්ත විෂයක් ගාහිත රූප කියා දක්වනවා. ඒ දැන් ඇසට රූපය මේ ඇස ළඟටම ඇවිත් ආරොත් නම් දකින්නට බැරි යයි කියලා හිතනවා. එහෙත් ඇස ළඟට ඇඟිල්ලවල බලන් දෙන්නේ කියනවා. ඒ දුර තිබෙන දේකුමයි දෙයක්මයි දකින්නේ. ඒ වගේමයි ශබ්දයන් ශබ්දයන් මම දැක්ක එක පොතක්. ඒ මේ කනේ ගහන ඒවා තියෙනවනේ කූරු වගේ තියෙන. ඒ කූරු කන් බිලේ ඇතුළටම දැම්මොත් ඒකෙන් ඇහෙන්නේ නැtei. මම දන්නේ ඒක කොයි තරම් දුරට හරිද කියලා මම ඒක පරීක්ෂා කරලා බලලා නෑ. ඒ කූර කනේ ඇතුළටම ගැහුවම ඇහෙන්නේ නැtei. ඒ මොකද ඇතුළතම වැදුණු එකයි කියලා නෙවෙයි ගන්න. තිබෙන තැන තිබියදී අරමුණු ගන්නවා. ඒකයි අසම්පත්ත කියලා කියන්නේ. අසම්පත්ත විෂයක් ඩායි. දැන් අපට මේ පින්තුන්ව පේනවා. ඒ රූපය දකින්න. තිබෙන තැන ඉඳලා. ඒ වගේම මා කරන ශබ්දය මේ පින්තුන්ට ඇහෙනවා. තව ඈත සිටින අයටත් ඇහෙනවා. ඈත සිටින අයටත් ඇහෙනවා. ඒ ඇසීම පිළිබඳව තිබෙනවා ප්‍රතිහෙදයක්. මේ තරම්ම ශබ්දයෙන් ඇහෙන්නේ නැතුව වෙන්නට පුළුවන් ඈත සිටින අය. කොහොමවත් ඇහෙනවා. මේ අසුවල් තැනයි මේ ශබ්දය කියලා. නමුත් එහෙම නෙවෙයි ගන්ධය. ගන්ධය. දැන් ශබ්දය සමහර ශබ්ද අපේ ශරීරයේ ඇතුලේ සිදුවෙන සමහර විට බඩේ ගුරු ගුරු බෑවි. එහෙම ශබ්ද තිබෙනවා. ඒවා අපට ඇහෙනවා. එලා එනවා තිබුණු තැන තිබියදී අපි දන්නවා බඩේ ඉන්නේ ශබ්දය කියලා. එලාගේ යම් යම් ශබ්ද තිබුණු තැන ඒ තැන් වල තිබියදීම අසම්ප්‍රාප්ත වශයෙන් අසම්ප්‍රාප්ත කියන්නේ මේ මෙතනකම මෙතනින් වශයෙන් කියලා කියන්නේ. අසම්පත්ත විසයක් ගන්න. සම්පත්ත දැන් ගන්ධය ගන්ධය නැහැ කුරේම ගැටෙන්නට ඕනේ. එහෙම නැත්නම් ගන්නට බෑ යාරම. අමුණ ගන්නට බෑ. එනිසා මේ මා එදා දර්ශනයකට කිව්වේ ඒ ගන්ධය කියන එක ඈත තිබෙන يعني දැන් රූපය පේන විදිහට රූපය තිබුණු තැන තිබියදීම අප දකිනවා. ඒ වගේම ඒ රූප අයිති අයගේ ගන්ධය ඒ සිටි තැන ඉඳදීම අපට ගන්නට පුළුවන් නම් ගන්නවා නම් කොයි තරම් විය හැකිද? එහෙම ගන්නකත් ඒ නිසා ඒක කියන්නේ ගන්ධය නැහැ කුරෙහි වදින්නට උනහැදී. ඒ නිසායි ඒකට සම්පත්ත විෂයක් ගන්න කියලා. රසයත් එහෙමයි. ඔත්ථබ්බයත් එහෙමයි. අර දෙක දුර පිළියදීම අරමුණු කර හැකි බවක් පෙන්වනවා. ඒ නිසා ඒ ගෝචරක් ගාහිත රූප පිළිබඳව භේදයක් දක්වන්නේ චක්කුසෝත කියන දෙක අසම්පත්ත විෂයක් ගාහිතයි ධාන ජීවහා කාය කියන තුන සම්පත්ත විෂයක් ගාහිතයි. ඒ නිසාම වන්නට ඕන බුදුරජාණන් වහන්සේ ඒ අස කන ආදී මේ වස්තුන්ගේ නැත්නම් මේ ඉන්ද්‍රයන්ගේ ගනු ලැබෙන අරමුණු පිළිබඳව වදාරන තැන උන්වහන්සේ දුක්ඛ සිත යුත කියන වචන තුනක් පාවිච්චි කරලා දුක්ඛ කියේ දැකීම සිත කියන්නේ ඇසීම මුත කියන වචනේ උන්වහන්සේ වදාරලා තිබෙන්නේ ආග්‍රහණය කිරීම රස දැන ගැනීම වෘත්තප්ප ස්පර්ශ කිරීම කියන මේ තුනට මුත අනිත් එක තමයි විඤ්ඤාත. විඤ්ඤාත කියන්නේ සිතින් දැනීම කියන විඤ්ඤාණයෙන් දැනීම. ditta sita muta viññāta ඒ හතර දක්වන්නේ දැනගන්නට තිබෙන ස්ථාන හතරක් නැති දැනීම කරන ඒ ස්ථාන හතරක් නැත්නම් ඒ දැනීම කරන සිත් අට ගන්නා ස්ථාන හතරක් පිළිබඳව ඒක තමයි. ස්ථානම නෙවෙයි අනිත් එකට කියන්නේ විඥානය. විඥාන. ඒකට ඇසෙහි ඇතිවන දැනීමකින්ද කනෙහි ඇතිවන දැනීමකින්ද නැහැය දිව කය කියන මේ තුනේ ඇතිවන දැනීම් වලින්ද ඒ හැර ඒ පහේ හැර අනිත් එක තමයි මනෝද්වාරය. ඒ මනෝද්වාරයෙන් ගනු ලබන නැත ඇතිවන දැනීම තමයි විඤ්ඤාත කියන එක. දිට්ඨ සුත මුත විඤ්ඤාත. එහෙම දක්වනවා. දැන් ඒ කීවේ ගෝචරග්ගාහිත රූප. අනිත්වා අගෝචරක් ධාහිත රූප. භූත රූප හතරක් භූත රූප හතරක් වන්න ගන්ධ රස ඕජා කියන ඒ හතර. එකතු වුණාම ඊට කියනවා අවිනිබ්භෝග රූපයි. අවිනිබ්භෝග කියන්නේ වෙන්කල නොහැකි රූප කියන තේරුමෙන්. අනිත් එකට කියනවා අනිත් ඒවා කොම විනිබ්භෝග. ඒකට මේ සුද්ධත්කං අවිනිබ්භෝග. සුද්ධාස්තකයේ කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන ඒ හතර. ඒකට කියනවා සුද්ධාස්තකය. ඒ අවිනිබ්භෝග රූප කලාපය. අනිත්වා විනිබ්භෝග ඒවා වෙන්කල හැකි කියලා දක්වනවා. එහෙම ඒ අවිනිබ්භෝග රූප ආ විනිබ්භෝග රූප එකට බැඳී පවත්නා හේයි. මෙන්න මේ tikai අයිදා අපි කීවේ. දැන් අද මායේ කීවේ නැවත. මට අහන්නට ලැබුණේ මට දකින්නට ලැබුණා. මම දැක්කා සමහරුන්ගේ ප්‍රතිචාරය ඒ ත්‍යාගණ යන විදිහ. මේ මහත්මයා බැවිලත් නැවත මට කිව්වා මේ එනිසයි මාදී කරුණික නැවත කීවේ. අපි අනිත් දවසේ රූප සමුත්ථාන ගැන කියන්නේ. අද ඒකකින් සති සංඛාර අනිත්‍යාදී යදා පඤ්ඤාය පස්සති යතන සිද්දති විච්චේ සමුග්ගෝසු ක්‍රියා සති සංඛාර අනිත්‍යාදී යදා පඤ්ඤාය පස්සති යතන සිද්දති විච්චේ සමුග්ගෝසු ක්‍රියා සති ධම්මා උත්පාදිය දාපඤ්ඤාය පස්සති යතන සිද්දති විච්චේ සමුග්ගෝසු ක්‍රියා විකප්පතා දෘෂ්ටිපාදකත්තා දෘෂ්ටිපාදකත්තා දෘෂ්ටිපාදකත්තා දෘෂ්ටිපාදකත්තා දෘෂ්ටිපාදකත්තා දෘෂ්ටිපාදකත්තා දෘෂ්ටිපාදකත්තා දෘෂ්ටිපාදකත්තා දෘෂ්ටිපාදකත්තා දෘෂ්ටිපාදකත්තා දෘෂ්ටිපාදකත්තා දෘෂ්ටිපාදකත්තා දෘෂ්ටිපාදකත්තා දෘෂ්ටිපාදකත්තා දෘෂ්ටිපාදකත්තා දෘෂ්ටිපාදකත්තා දෘෂ්ටිපාදකත්තා දෘෂ්ටිපාදකත්තා දෘෂ්ටිපාදකත්තා දෘෂ්ටිපාදකත්තා දෘෂ්ටිපාදකත්ත